සාදෝ සාදෝ සාදෝ නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන් ආතාපි නිපකෝ බිංකෝ සොයිමං විජඨයේ ජඨන්ති ගෞරවනීය විමලරත්න ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහනයි අදත් මේ 2017 වර්ෂයේ මාර්තු මාසයේ මැදින් පොහොය නිමිත්තෙන් මේ සිදු කෙරෙන්නේ. ඉතින් මේ බෝඩ් එකෙත් දේවල් යනවායි. ඒකත් බලන්න ඕනේ. මේ අපේ දේශනේ අතරතුරේදී මේ පැත්තට හොඳට මූණ දාලා ඉන්න. එතකොට තමයි Tamanට හුඟක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. මේ කියන දෙයට වැඩිපුර අවධානයක් යොමු වෙනවා. ඒ නිසා මේ පින්නතුනි අද අපි කරන දේශනෙට සමගාමීව වැදගත් කරුණු සිංහලෙන් අපි කෙටියෙන් මේකෙත් සඳහන් වෙනවා. ඒ නිසා මේ පින්නතුනිගේ අවබෝධය සඳහා අපි මේ තාක්ෂණයත් උපයෝගී කරගන්නවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න තමයි අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙන්නේ. අපිට ඇත්තෙන්ම අපේ ජීවිත කොච්චර වටිනවද කියලා තේරෙන්නේ ධර්මය අහපු ප්‍රමාණයට. ඒ නිසා පින්නතුනි ඒ ධර්මයේ තුලින් අපට කියා දෙන කාරණා තියෙනවා. මොනවද ඒ ධර්මයෙන් අපට කියා දෙන්නේ? එකක් තමයි සසර ස්වභාවය. අනිත් දේ තමයි අපේ ජීවිතය කොච්චර වටිනවද කියන කාරණය. ඒතොර සාමාන්‍යයෙන් අපේ මේ ලෝකෙහි කොච්චර ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් දැන් ඔබ ඉන්න ප්‍රදේශයේ බොහෝම ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක් ළඟ ඔබ ඉන්නේනේ. බර්ක්ලි යුනිවර්සිටිය. ඒ විශ්වවිද්‍යාලයෙන් ගත්තත් ලබන දැනුම සාමාන්‍යයෙන් මේ ලෝකයේ තුල තියෙන දැනුම තමයි ලබා දෙන්නේ. එක එක විද්‍යාවන් ගැන, භාෂා ගැන, ග්‍රහලෝක ගැන, නැත්නම් කොම්පියුටර් ගැන මේ වගේ යම්කිසි විශේෂේස්ත්‍රයක් ගැන දැනුමක් ලබා දෙනවා. හැබැයි ඒ ලබා දෙන දැනුම දැනුම් සම්භාරයක් වශයෙන් ගත්තොත් ලෝකයේ දිනු වෙච්ච අවුරුදු 2000ක වැඩි වුණොත් අවුරුදු 5000ක විතර දැනුමක් තමයි ඒ විශ්වවිද්‍යාලෙන් අපට දෙන්නේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයාය කියලා කියන්නේ අපට ඊට වඩා ලොකු පරාසයක ලොකු කාල පරිච්ඡේදයක් තුල ලැබපු දැනුමක් තමයි අපට බුදුහාඳුරන්ගේ ධර්මය තුලින් ලබා දෙන්නේ. දැන් වර්තමානයේ ලබා දෙන අධ්‍යාපනය තුලින් අපට කියන්නේ අපේ මේ අවුරුදු 50ක 60ක ජීවිතයේ කටයුතු ටික කරන හැටි තමයි අපට කියලා දෙන්නේ. එමගින්ම සම්පූර්ණම ජීවිතයේ තීරණය කරන්නේ නිගමන දෙන්නේ තීඳු දෙන්නේ මේ අවුරුදු 50ක 60ක දිහා බලලයි. එතකොට එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේගේ දැනුම කියලා කියන්නේ මේ අවුරුදු 7-8000ක දැනුමක් විතරක් නෙවෙයි උන්වහන්සේගේ සාරාංශික කලබලක්ෂයක දැනුම් සම්භාරය තමයි ඔබ මේ ලබගන්නේ. ඒ නිසා ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාලවලින් ලබන දැනුමට වඩා ඉහළ දෙයක් ඔබ මෙහිදී ලබා ගන්නවා. විතරක් නෙවෙයි ඔබ ඊට වඩා ඉහළට සතුට දිනු වෙන ක්‍රමයක් ඔබ මෙහිදී ඉගෙන ගන්නවා. ලෝකේ වෙනත් කිසිදු කෙනෙකුට ලබා ගන්න බැරි වෙච්ච දැනුමක් ඔබ ධර්මය තුලින් ලබා ගන්නවා. ඒ දැනුම ලබන එක පින්නතුනි සරල දෙයක් නෙවෙයි. ඒ දැනුම ලබන්න හිතන්න එපා ඔබ ඊයේ පෙරේදා ඇඳුම් ටික සූදානම් කරගෙන අද මේ ඇවිල්ලා උදේ පාන්දර කැම ටිකක් උයාගෙන ඇවිල්ලා මේ සහභාගී වීමක් විතරක් කියලා හිතන්න එපා. අපි මේ දැනුම ලබන්න මේ භාග්‍ය ලබන්න සසර හුඟක් කල්ය සඳහා පාරමිතා පුරලා පින්කම් කරලා තමයි අද මේ තත්ත්වෙට මේ ඇවිල්ලා. හිතන්න එපා මේක මේ දවසක දෙහික අවුරුද්දක දෙහික හෝ අම්මල තාත්තක ලැබුණු අවුරුදු 40ක 50ක ආබාසිය තුලින් විතරක් කියලා. එහෙම ලැබුණට විතරක් මේක අපට ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන දැනුමකින් ඕනනම් රටක රජ කෙනෙක් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පිනතුනි මේ දැනුම උකහා ගන්නකොට පිනතුනි ඒකට පිටුපස්සේ අපි සසර බොහෝ කලක් කරපු ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා ඔබේ ගැන හුඟක් සතුටු වෙන්න ඒ වගේම අපි දක්ෂ වෙන්නට ඕන මේ කියන දැනුම ඉහලින්ම අවබෝධය ලබා ගන්න අපි දක්ෂ වෙන්නටත් ඕන. එහෙම වුණොත් තමයි අපේ මේකේ උත්සාහය ප්‍රතිඵලය තියෙන්නේ. දැන් අපි යම්කිසි කෙනෙක් ආශ්‍රය කරනකොට යම්කිසි විෂයක් ඉගෙන ගන්නකොට යම්කිසි පොතක් කියවනකොට අපි දක්ෂ වෙන්නට ඕන මේකෙන් කියන මූලික අදහස මොකද්ද? කෙනෙක් දේශනයක් කරනකොට තේරුම් ගන්න ඕන ඔබ මෙයාගේ දේශනීය සමස්ත අදහස මොකද්ද කියලා. අන්න එහෙම වුණොත් තමයි අපි දක්ෂ වෙන්නේ. එහෙම නැතුව අපි අනේ හොඳ දේශනයක් කළා හරිම ලස්සනයි හරියට සතුටුනේ කියදී හුඟක් අය හිනා වුණ කියලා එහෙමගේ සරල දෙයකින් බලන්න බෑ දේශනයේ සාර්ථකත්වය. ඒ නිසා ඒකේ ගැඹුරට යා මොකද්ද කියන බලාපොරොත්තු වෙන්නේ කියන එක ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් ධර්මයේ තුලිනුත් එහෙමයි. ධර්මය අහනකොට අපි දක්ෂ වෙන්නට ඕන මේකෙන් කියන හරය මොකද්ද? ස්පිරිට් එක මොකද්ද? එසෙන්ස් එක මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන බොහෝ කාලක උත්සාහයක ප්‍රතිඵලය ඒ ගැන අපි ඉගෙන ගන්නකොට අපි මේ සසර හුඟා දුර ගමනක් ආපු අය. ඒ වගේම අපිට තව හුඟා දුර ගමනක් ඉදිරියට යන්න තියෙනවා කියන එක පේනවා. ඒ විතරක් නෙවෙයි අපි සසර හුඟා කාලයක් සසර දුක් විඳපු අය කියන එකත් අපට පේනවා. අපට හිතෙන අපි හුඟා සසර සැප විඳින්න ආපු අය කියලා. නමුත් වෙනතන ඊට වඩා අපි සසර හුඟා දුක් විඳලා ආපු අය තමයි අද මේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලබන්නේ. ඒ විතරක් නෙවෙයි අද අපි යම්කිසි සම්පත් ටිකක් ලැබලා තියෙනවා නම් ඒකේ පිටුපස්සේ ලොකු පිනක් අපේ තියෙනවා. සාමාන්‍ය දෙයක් නෙවෙයි අපේ හිසේ එක කෙස් ගහක් අරන් බලන්න. නිකන් කෙස් ගහකේම බිමට වැටුනහම අපට පේන්නේ මේක ඊටාම සරල දෙයක් කියලා නේ. ඔබ හිතනවාද මේ එක කෙස් ගහ ලබන්න ඔබ කොච්චර කල්පින් කරන්නේ නැද්ද කියලා? ඔබට මේ මනුස්සාත්ම භාවය ලැබුණ නිසා තමයි ඔය වගේ මිනිස් කෙසක් ලැබුණේ. මනුස්සාත්ම භාවය නොලැබුණා නම් මොකද හම්බෙන්නේ? ඇතැමිට සතෙක්ගේ ලෝම ගහක් වෙන්න පුළුවන්. මාළුවෙක්ගේ මාළු කොරලක් වෙන්න පුළුවන්. කබරේගේ පිටපොත්ත වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකින් වළක්වලා මේ මනුස්ස ශරීරයට අදාළ මේ ටික ලැබුණේ නිකන් නෙවෙයි. සසර බොහෝ කාලයක කරාවෝ ඒ උත්සාහයක ප්‍රතිඵලයක් මේ. එහෙම හැඟෙනකොට පේනතුන අපට තේරෙනවා අපේ ජීවිත කොච්චර වටිනවද කියලා. ඒ වටිනකම තේරුම් ගන්න තමයි අපට සතුට ඇති වෙන්නේ. දැන් අපට හිතෙන්නේ අනේ මට අර දේ කරන්න බැරි වුණා මේ දේ ලැබුණ නැහැ කියලා නේ සතුට වෙන්නේ දුක් වෙන්නේ. නමුත් ඊට වඩා පේනතුන අද අපි ලැබපු දේ ගැන අපට ලොකු සතුටක් ඇති වෙනවා මේ ජීවිතේ වටිනාකම තේරෙනකොට. එතකොට පේනතුන අපේ ජීවිත මීට වඩා අපි හැමදාම සතුටෙන් ගත කරන අය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව පින්නතුනි අපේ සසර බොහෝ දුක් විඳපු අය සාමාන්‍ය මනුස්ස ආත්ම භාවිතරක් නෙවෙයි සතර අපාය ගොඩාක් කාලයක් අපි දුක් විඳපු අය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සසර එන සත්‍යයන්ට සතර අපාය කියන එක හරියට තමන්ගේ ගෙදර වගේ කියලා. අපි කොහෙ ගියත් අවසර ගෙදරට යන්නේ නේ. අපි වැඩිපුර ගෙදරනේ ඉන්නේ. අන්න ඒ වගේ තමයි සුගතියේ තියෙනවා ටික කලකට. විසිට් එකක් දාන්න එනවා. නමුත් වැඩිපුරේනේ දුගතිය කියලා. එතකොට මෙන්න මේ ආපු අවස්ථාව අපි දැනගන්න ඕන දක්ෂ වෙලා මේක ඉහෙලට ගන්න. අනිත් දේ තමයි පින්නතුනි අපේ මනුසාත්ම භාව ගත කළත් අපිට හුඟා දුක් විඳින සිද්ධ වෙනවා. දැන් බලන්න ඔබ අද මේ තත්ත්වයට එන්නේ ඔබ කොච්චර මහන්සි වුණාද ජීවිතේනේ. පොඩි කාලේ ඉගෙන ගත්තනේ අවුරුදු ගාණක් ඉස්කෝලේ ගියානේ. එහෙම හුඟා දුක් විඳලා ආපු අය. ඒ විතරක් නෙවෙයි එන ගමනේදී අපේ ලෙඩ දුක් වලටපත් වුණා. නොයෙක් විදිහ අපේ ළඟම ඥාතින් මිය ගියා. ඒ දුක් වලටත් අපි මුහුණ පෑවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි අපේ ළඟම ඥාතීන්ගේ වියෝවලදී මරණයන්වලදීත් අපි හුඟා දුක් වෙච්ච අය. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතවලත් නිතරම අපේ වයසට යනවා ලෙඩ දුක් වලටපත් වෙනවා මරණයට ළඟා වෙමින් ඉන්නේ මේ ටිකත් අපට තියෙනවා. ඒතට මෙන්න මේ ටිකත් අපි ඉක්මව ගන්න හැටි මේ දුකිනුත් නිදහස් වෙන ක්‍රමය තමයි බුදුදහමෙන් අපට මූලික වශයෙන් දේශනා කරන්නේ. ඉතින් මේ ධර්මයේ දැස අපට බලන්න පේන දේ තමයි පිනතුනි සම්පූර්ණයෙන්ම බුදුදහම කියන්නේ මනස හැදීමේ කටයුත්ත. අපේ මනස දිනු කරගන්නේ කොහොමද? අපට දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණය මේ ධර්මය තුලින් කියනවා. අපට යම්කිසි වෙලාවක දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන අවස්ථාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපේ හිතේ මොනවද තියෙන කෙලෙස් ඒ අවස්ථාවේ? ඔව් අපේ හිතේ වෙන්නේ ලෝභයක් හරි ద్వේෂයක් හරි මෝහයක් හරි තියෙනවා. අන්න ඒ නිසා තමයි අපට දුක හටගන්නේ. එතකොට අපේ හිතේ ලෝභ ద్వේෂ මොහ නැත්නම් අපේ හිතේ දුකක් නැහැ. ඕනම අවස්ථාවක අපි ජීවිතය අතෘප්ති කරව ඉන්නවා නම් දුකට වැටිලා ඉන්නවා නම් ඒ කියන්නේ පිනතුනේ වෙලේ අපේ යමක් ගැන එක්ක දැඩි ආසාවක් තියෙනවා. නැත්නම් ඒ ආසාදේ නොලැබීම නිසා හෝ තමන් කැමති දේ කැමති විදිහට නොපැවැත්වීම නිසා තමන්ට ගැටුමක් ද්වේෂයක් හිතේ තියෙනවා. එහෙමත් නැත්නම් ඒ දේ ගැන ඒ වෙලාවේ ඉන්නේ මොකද්ද කියන එක යථා ස්වභාවය දන්නේ නැති කමේ මෝහය අවිද්‍යාව නැත්නම් ඉග්නොරන්ස් එක තියෙනවා. We are talking about the importance of our life. According to Buddhism, we have received this kind of spiritual life because of our previous merits that we have acquired. In this situation, we should understand the value of our life and also we should try to develop our mind. And especially, Buddha has explained the way how we purify our mind. Whenever we are unhappy, it means our mind is polluted with negative thoughts, defilements, such as desire, anger, and delusion. These are the major reasons that we suffer. Buddhism has pointed out how we overcome these negative thoughts and how we achieve the real happiness. එතකොට මෙන්න මේ තත්ත්ව දිපින්නතුනි අපි ප්‍රධාන වශයෙන්ම අපේ හිතේ තියෙන මේ අකුසල අපි තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම ලෝභ හැඟීමක් එනකොට ඒ ලෝභයේ ස්වභාවය මොකද්ද කියන එක අපේ හිත ගැන හොඳට සැලකිලිමත් වෙන්නට ඕන. දැන් බුදුදහමේ තියෙන ප්‍රධාන දේශනාවක් තමයි සතර සතිපට්ඨානය කියන එක. සතර සතිපට්ඨානය තමයි දුක නිදහස් වීම සඳහා දේශනා කරපු ප්‍රධානම ප්‍රතිපදාව. According to Buddhism, practicing mindfulness is the highest doctrine that Buddha has explained. Buddha explained the way how we overcome suffering is practicing mindfulness. And also, if we want to achieve enlightenment, the way how we achieve enlightenment is practicing mindfulness. If we want to achieve enlightenment or wisdom, practicing mindfulness is the way to achieve enlightenment and liberation. එතකොට බුදුහාමර දේශනා කරනවා ප්‍රඥාව ලබා ගන්න, දුකෙන් නිදහස් වෙන්න, විමුක්තිය ලබන්න තියෙන ඒකායන මාවත හැටියට බුදුහාමර දේශනා කරන්නේ සතර සතිපට්ඨානය. අන්නේ සතර සතිපට්ඨානයේදී අපි දක්ෂ වෙනවා යම්කිසි අවස්ථාවක අපේ හිතේ අකුසල පහළ වෙනවා නම් ඒ පහළ වෙන අවස්ථාවේදී අපි තීරණ ගන්න මේ වෙලාවේ මෙන්න මේ වගේ හැඟීම් අදහස් සිතුවිලි තමන්ගේ හිතේ තියෙනවා කියලා. ඒක ලෝභයක් හිතට ආපු ගමන්ම තමන් දන්නවා දැන් මේ හිතේ ලෝභය තියෙන කියන එක. ඒ වගේම හිතට අමනාපයක් ආපු වෙලාවේ දන්නවා දැන් හිතේ අමනාපය තියෙන කියලා. ඒ වගේම දැන් හිතේ මෝහයක් තියෙනකොට යමක් ගැන සිහි කරනකොට දැන් බලන්න ඔබේ අම්මා ගැන තාත්තා ගැන ලංකාවේ හිටිය ගෙදර ගැන මේ කාරණයක් ඔබ සිහි කරනවා කියලා බලන්න. ඒ සිහි කරන අවස්ථාවේ ඔබට මොකද හිතෙන්නේ? එක්කෝ ඒ ගැන ආසාවක් එක්කෝ අමනාපයක් හෝ යම්කිසි කාරණයක් ඇති වෙන්නේ. එහෙම හිතනකොට ඔබට මොකද හිතෙන්නේ ඇත්තටම? ඒ දේ දැන් මේ මොහොතේ තියෙනවා වගේ නේද හිතෙන්නේ? දැන් ඔබේ අම්මා අපි කියමු නැති වෙලා කියලා. එතකොට අම්මා ගැන හිතනකොටම අම්මා ඒ කාලේ කරපුවත් එක්ක උදව් කරපුවාම තමයි ගැන Taman දුකක් එනවා. ඒ දුක එන්නේ මොකද? අර අතීතයේ සිතුවිල්ල තමයි අපට හිතෙන්නේ. සිතන විතරක් නෙවෙයි ඒ මොහොතේ ඒ සිද්ධිය තුර අපේ සිතේ වෙල ජීවත් වෙනවා. ඇත්තටම දැන් මේ මොහොතේ සිද්ධිය නැහැ. හරියට අපි අර උදේ කණ්ණාඩි ළඟට ගිහිල්ලා න්යාවේ. දැන් කණ්ණාඩි ළඟ මොහොන සිහි කරනකොට ඒ කණ්ණාඩියේ තමන්ගේ මොන තියෙනවද? නෑ නේ නේ. අන්න ඒ වගේම තමයි දැන් ඔබ අම්මා ගැන සිහි කරනකොට දැන් ඔබේ මනසේ ස්වභාවය තමයි දැන් මේ ලෝකේ අම්මා නෑ. අර කණ්ණාඩියේ තමන්ගේ රූපය දැන් සිහිපත් කරනකොට කණ්ණාඩියේ මොන නොතිබ්බ වගේ දැන් ඔබ අම්මා ගැන සිහි කරනකොට අම්මා ඒ ලෝකේ ඔබ දකින්න ලෝකේ නැහැ. නමුත් අපට ඒක හිතෙන්නේ නැහැ බැරි වෙලාවල්. අපට හිතෙන්නේ මෙහෙම සිහි කරනකොටම අම්මා කරපු උදව් ටිකත් එක්කම දැන් අම්මගේ ළඟ ඉන්න වගේ තේරෙන්නේ. එතකොට තමයි අම්මා ගැන දුක එන්නේ අපට. එතකොට මෙන්න මේක තමයි දුකට හේතුව. එතකොට මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් අපට ලෝභයනොත්, ද්වේෂයනොත්, මෝහයනොත් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. Buddha has explained there are three unwholesome thoughts that disturb our peace of mind. As we mentioned before, the first one is the attachment, clinging, desire or lust. The second one is ill will or anger. Third one is delusion or ignorance. These are the major unwholesome thoughts that disturb our peace of mind. If we can overcome these major defilements, actually we can overcome suffering. This is our real success. Our success depends on how far we have overcome these negative thoughts. Even though we are well educated, even though we are very rich, we are not successful if we are unhappy. Happiness is the main purpose of everyone. If we can overcome these three negative thoughts, then we can overcome unsatisfactoriness or suffering. And this is the path that Buddha has explained to achieve enlightenment or real happiness. එතකොට පින්නතුනි මෙන්න මේ ත්‍රිවිධ අකුසල අතරින් ලෝභය දැඩියම කාරණයක්. ලෝභය සාමාන්‍ය මට්ටමේදී දුරු කරන ක්‍රමයක් තියෙනවා. අපි දන් දෙනකොට අනිත්‍යයට කරුණා මෛත්‍රී දක්වනකොට යම්සි ප්‍රමාණයට අපට ලෝභය අඩු කරගන්න පුළුවන්. ඒ අඩු කරගන්න අපි දැඩි ලෝභය කියන එක ග්‍රීඩ් කියන එක කවටියනස් කියන එක. නමුත් ඒකෙන් අඩු වෙන යම්සි ප්‍රමාණයක් විතරයි. එතකොට ඊළඟ ගැඹුරු කාරණය අවබෝධ කරගන්න නම් අපි තේරුම් ගන්නට ඕන ලෝභයක් ඇති වෙන අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද කියලා. දැන් අපි මේ මලක් ගැන අපට යම්කිසි ආසාවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඇයි? මේ මල දකිනකොට අපි හිතන්නේ මේ මල තියෙන්නේ බාහිර කියලා. මේ මලේ මේ ලස්සනෙන්නේ බාහිර ස්වභාවයෙන්ට අනුව කියලා අපට හිතුනොත් අපට මේ ගැන ආසාව ඇති වෙනවා. ඒකෙන් කියන්නේ මේකේ ලස්සනක් නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. මේකේ ලස්සන හෝ අවලස්සන දැනෙන්නේ අපට අපේ හිතේ ස්වභාවයේ හැටියට. මේකේ තියෙන විදිහටම නෙවෙයි එන්නේ. මේකේ තියෙන විදිහටම සැප හෝ දුක එනවා නම් හැම දිනාට මේක වගේ හැඟීමක් එන්නට ඕන. දෝරියන් දන්නව නේද ඔබ? දෝරියන් වලට හැම දිනම කැමතිද? නෑ නේ නේ. දූරියන් වලට සමහර අය ලකෝ ගණන් වේදම් කරලා දූරියන් අරගෙන කනවා. සමහර කෙනෙක් දූරියන් සුවඳ වෙනකොටත් වමන යනවා. පලාතිවත් ඉන්නේ. එතකොට ඒකේ සතුට ආවේ බාහිරින් නම් හැම දිනාටම ඒ සතුට එන්න ඕන. ඒ වගේම තමයි පේනතුනි මේ මල බැලුවත් මේක බැලුවත් මේ හැම දෙයකම ස්වභාවිකයි. ඒ බාහිර තියෙන දේ එහෙම වෙනව නෙවෙයි. එන්නේ කොහොමද? ඕ තමන්ගේ හිතේ ස්වභාවය, තමන්ගේ කර්මය, තමන්ගේ අවිද්‍යාව, ඒකේ හට ගැනීම නොදැනීම ආදී කරුණු කීපයක් ඇතුලේ තියෙනවා. ඒ ඇතුලේ තියෙන හේතු ටික නිසා තමයි මේකත් උපයෝගී කරගෙන ඇති වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි අපි ගැඹුරට යනකොට අවබෝධ කරගන්න යථාර්ථය. එනිසා මෙන්න මේ වගේ ටිකෙන් ටික අපි ලෝභය හට ගන්නකොට හේතු අපි දක්වනවා. මේ අපි තම සරලව කියන්නේ අපි ටිකෙන් ටික ගැඹුරට සාකච්ඡා කරනවා. ඊළඟට ද්වේෂය කියන එක, ද්වේෂය කියන්නේ යමක් පිළිබඳව තියෙන ගැටීම, අමනාපය, මෙයාදී කාරණා. ඒතර මේක ඇති වෙන්නේ පින්නතුනි අපි කැමති විදියට පුද්ගලිකව දෙයක් නොතිබෙනකොට අපට කේන්ති යනවා. පින්නතුනි අමනාපය තමයි අපට කෙලෙස් ඇතිවන, හිතේ සතුට නැතිවන ප්‍රධානම කාරණය. එක කාරණයක් දැඩි ලෝභය. ඒතකොට ලෝභය දුරු කරන්න අපි හැමිස්ස විදියක දානය පුරුදු කරනවා. If we want to overcome attachment or clinging or craving, Buddha has explained one of the techniques that we can practice. Practicing generosity, offering something to others with pure mind, is one of the techniques that we can practice to overcome attachment or clinging. එතකොට යම් කිසි ප්‍රමාණයකට අපට ලෝභය අඩු කරගන්න පුළුවන් පරිත්‍යාගශීලී වෙලා. ඊළඟ කාරණය තමයි ද්වේෂය. ද්වේෂය හටගන්නේ පින්නතුනේ අමනාපය නිසා. අපට බාහිර කෙනා පිටස්තර කෙනෙක්, එයා අපි කියන විදියට නැහැ, එයා අපට දුක දෙනවා කියන මේ හැඟීම ටික නිසා තමයි අපට මේ අපේ හිතේ ද්වේෂය හටගන්නේ. ඒ නිසා පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කළා ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රධානම කාරණයක් තමයි අමනාපය අඩු කරගන්න එක. යමක් ගැන දැඩි විරසක බවක්, අමනාපයක් තරහක් තියෙනවා නම් අපේ හිතේ ලස්සන නැහැ. Buddha has explained one of the major reasons that we suffer is anger. If we can overcome anger, be sure that we can overcome more than 50% stress from our mind. That is why Buddha explained at the very beginning of the path of liberation, we have to practice loving kindness. May all beings be well and happy. Again and again we practice loving kindness. අපි නිතරම මෛත්‍රිය පුරුදු කරනකොට අපි පින්නතුනි අනිත් අය තමන්ගේ දරුවන් කියන හැඟීමෙන් බලන්න අපි හුරු වෙනවා. මේක තමයි පින්නතුනි ඉහළම මට්ටම මෛත්‍රී භාවනාවේ. When we meet a person, we create a mind that person is like our only son. If we have this attitude, actually we are rich in merits and also we can overcome anger. ඒ වගේම පින්නතුනි කෙනෙක් දැක්කහම නිතරම අපි මනස හුරු කරගන්න ඕනේ එයාගේ හොඳ ගුණයක් දකින්න. අඩුපාඩු 90ක් තියෙන පුළුවන්. නමුත් ඇසුරු කරන තමන්ගේ ළඟමින් ඇසුරු කරන 10 දෙනෙක්, 15 දෙනෙක්, 20 දෙනෙක් වගේ හොඳට මතක් කරගන්න. එක දවසටම නෙවෙයි විටින් විට මතක් කරගෙන ඊළඟේ එයාගේ එකම ගුණයක් හරි මතක් කරගන්න. එයා සිහි වෙනකොටම, එයා දකිනකොටම, එයා ගැන කවුරු හරි කතා කරනකොටම අන්නේ ගුණය ඉස්මතු කරන්න බලන්න. එහෙම එක ගුණයක් හරි නැත්නම් පින්නතුනේ කමන්නේ. එතකොට හිතන්න අනේ එයා මනුස්ස ලෝකෙට ආවේ කොච්චර පින් කළද? එයා ගියාත්ම හොඳට පින් කරපු කෙනෙක්, ඒ නිසා තමයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම හරි හිතන්න. එහෙමත් නැත්නම් හිතන්න අනේ මේ ආත්මේ මට අමනාප වුණත් එයා මීටි ඉස්සෙල්ලා ආත්ම භාවක මගේ නංගි කෙනෙක් වෙන්න පුළුවන්, මල්ලේ කෙනෙක් වෙන්න පුළුවන්, අම්ම වෙල හිටිය වෙන්න පුළුවන්, තාත්ත වෙල හිටිය වෙන්න පුළුවන්. එහෙම හිතන්න. පින්නොතුනි මෙහෙම හිතනවා නම් අපේ හිතට ඇති වෙන කෙලෙස් කොච්චර අඩු වෙනවදනි? අපි පාරක යද්දී මේ ඔක්කොම යන්නේ අපේ අතීතේ හිටිය දරුවෝ ටිකක් නේද කියලා හිතනකොට අපේ හිතට පින්නොතුනි කොයි තරම් සහනයක්ද? අපේ ජීවිත කොච්චර ලස්සන වෙනවදනි? විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කෙනෙක් දැක්කත් නේ, හොඳට ලස්සනට ඉන්න කෙනෙක් දැක්කත්, දිනවල ඉන්න කෙනෙක් දැක්කත්, වාහන යන කෙනෙක් දැක්කත්, අනේ තමන්ට ලැබුණු වගේම සතුටෙන් බලන එක ගැන. ඒ වගේම පේන හැම කෙනෙක් ගැන සුබවාදීව තමයි බලන්නේ. මේ හැම කෙනෙක්ම කොච්චර වටින කෙනෙක් ධනෙම අසසර කොච්චර පින්කල් ආපු කෙනෙක්ද මේ මෙතන ඉන්නේ. අද පින් නොකරත් අද වෙනත් ආගමක හිටියත් කලින් අනේ හොඳ සම්මිය දෘෂ්ටික ආගමක ඉඳලා හුඟා පින් කරපු කෙනෙක් නේද මේ අද මේ ඉන්නේ කියලා බලන්න. එහෙම නැතුණත් බලන්න එයා අද යම් කිසි තත්ත්වයක ඉන්නව නම් එයා හුඟක් මහන්සිලා ඉගෙනගෙන මහන්සිලා හම්බ කරලා දුක් විඳලා ඒ ගොඩනගාගත්තු දිනුවක නේද මේ වාහනක කෙනෙක් යන්නේ කියලා බලන්න. එහෙම හිතනකොට කොච්චර හිතට සහනයක්දනේ. හිතට පීඩනයක් නෑ අපට. ඒ නිසා පින්තුනි මෙන්න මේ වගේ බුදුහාමුදුරු දේශනා කළා අපේ හිතේ දුක අඩු කරගන ක්‍රමය. අපේ හිතේ සහනය වැඩි කරගන ක්‍රමය. අපි හුඟා පින්තුනි දුක් විඳින මනසින් අන්නේ මනස අපට හදාගත්තොත් පින්තුනි අපේ ජීවිතේ මීට වඩා සාර්ථක වෙනවා. අපි ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල 10කට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාල 10ෙම ડોක්ටරේට්ස් 10ක් ගත්තත් අපිට මේ 10මින් ලැබෙන සැනසීම ලැබෙන්නේ නැහැ. ඉගෙන ගැනීමත් හොඳට කරන්න කමක් නැහැ. ડોක්ටරේට් දෙකක්ම ගන්න එකක් නෙවෙයි. හැබැයි පින්තුනි එහෙම කරන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන සැබෑ සැනසීම තියෙන කොහෙද කියන කාරණය. ජෙනසයි අවබෝධය ලැබෙනවා. එක අතකින් ලෝභය අඩු වෙනවා. අනිත් පැත්තෙන් ද්වේෂය අඩු වෙනවා. අනිත් පැත්තෙන් පින්තුනි මේ දෙකම අපි තේරුම් ගත්තත් අපිට තේරුම් ගන්න අමාරුම දේ තමයි මෝහය කියන කාරණේ. මෝහය කියන එක තමයි අමාරුම දේ. Actually we can understand clinging or desire and also we can overcome desire practicing generosity. And also we can understand anger or ill will. It is not difficult. And also practicing loving kindness we can overcome anger. It is also not difficult. But what is the difficult that Buddha has explained? The difficult is that understanding of ignorance or delusion. When Buddha appeared in the world, there were some ascetic people who had eradicated their clinging and anger for a long time. There were some ascetic people who were in Buddha's time who had eradicated their defilements, especially anger and clinging, for 64 great eons. Mahakalpasu 4000. But they didn't understand the nature of ignorance. After Buddha appeared in the world, he discovered, analyzed and proclaimed the nature of ignorance. The real success depends on how far we have understood ignorance or avijja and how far we have overcome ignorance. ප්‍රඥාව තමයි කෙනෙක්ගේ දක්ෂතාවය බලන්නේ. ලෝභ දේශ දෙක අඩු නැහැ කියලා කෙනෙක්ගේ සාර්ථකත්වයක් බලන්නේ නැහැ බුදුදහමෙන්. ඒකත් යම් සිදුවීමක් තමයි. නමුත් පින්වත්නි බුදුදහමෙන් ඉහළම දියුණු හැටියට සලකන්නේ මෝහය අඩුවීම මත. ඒ නිසා බුදුදහමේ විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ මෝහය නැත්තම් අවිද්‍යාව දුරු කරන්න. ඒ නිසා පින්වතුනි මෙන්න මේක තේරුම් ගන්න එක ඉතාම වැදගත්. මේකෙදි එක කාරණයක් තමයි පින්වතුනි මෝහය කියන එක අපි මුලින් දැක්කුවා. මෝහය නොදෙනීමේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කර්මය හා කර්මඵලය පිළිබඳ අනවබෝධය. නොදන්නාකම. අනිත් දේ තමයි දුකේ හට ගැනීම නැතිවීම නොදන්නාකම. Ignorance can be divided into two. One of them is unknowing of the karmic law. I think you have heard the karmic law. That is also one of the steps of ignorance. If someone doesn't know the meaning of karmic law, he is ignorant in wisdom. And the second thing is the way how a person doesn't know that the way how suffering arises. That is also one of the steps of ignorance. In this situation, Buddha has explained in the very beginning, we should understand the nature of karmic law. Karmic law means whatever we do with volition, we will have the same results. If you do something with impure mind, we will have negative results. If we have if we do something with pure mind, we will have fruitful results. This is the nature of karmic law. If someone knows the nature of the karmic law, we think that he has the understanding of the karmic law and also he has right view, right vision, right understanding. This is the first step of wisdom which is useful to overcome ignorance. The second step of ignorance is unknowing if the process of suffering which arises and diseases. And how suffering arises? Whenever we are suffering, it means we live in the past experience. In the present moment, we have no problems. Whenever we are unhappy, whenever we are suffering, it means we are living in the past experience. Not only living in the past experience, we think that still it is happening. When somebody has blamed you, when you remember that incident, what happens to you? We may get angry. The reason is actually at the moment he doesn't know the situation, that person, but still we are thinking and believing that past experience. That is why suffering arises. If we can understand this reality, actually, little by little, we can overcome ignorance and we can overcome suffering. එතකොට පින්නතුනි මේ ලෝභ ద్వේස මොහ තුන අඩු කරගත් ප්‍රමාණයට තමයි අපේ ජීවිතයේහි සාර්ථකත්වය රඳා පවතින්නේ. අන්න ඒ දේ දේශනා කරන තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මය තුලින් උත්සාහ කළේ. ඒ නිසා ඒ ධර්මයේ තියෙන ලක්ෂණත් අපි තේරුම් ගන්න එක වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ලක්ෂණ ඔබ සිංහල භාෂාව දන්නවා නම් ඔබ හුඟක් වාසනාවන්තයි. මොකද ලෝකයේ විවිධ භාෂාවලින් ධර්මයේ සාකච්ඡා කරනවා. හැබැයි ඒ අතරින් මම විශ්වාස කරනවා ධර්මයේ ඊටාම ගැඹුරු කාරණා, ඊටාම සියුම් විදියට බුදුහාඳුර බලාපොරොත්තු වෙච්ච නියම අර්ථයට යන සිංහලෙන් කියලා මම විශ්වාස කරනවා. පින්නතුනි ඔබ සිංහල භාෂාව දන්න පරිසරයක ඉපදුනේත් නිකමට නෙවෙයි ඈ. ඒකත් හිතන්න. ඒ වගේම සමහර පන්සල්වල ඔබ දන්නවද සමහර වෙනත් ආගමික අය සිංහලෙන් භාෂාව ඉගෙන ගන්න අය ඉන්නවා, සිංහලෙන් කවි හිටන් කියන අය ඉන්නවා මේ රටේ, ලංකාවේ නෙවෙයි. ඒ නිසා ඒ භාෂා වරප්‍රසාදයත් ඔබට ලැබුණේ නිකන් නෙවෙයි, ඒකත් සතර ප්‍රාර්ථනාවකට. ඒ සියල්ලක්ම උපයෝගී කරගෙන ඔබ ඒ සියල්ලක්ම දහම පැත්තට යොමු කරන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච ඉන්දියාවේ උන්වහන්සේ පිරන් පාලා අවුරුදු 250ක් වැඩමුණොත් අවුරුදු 500ක් විතර යනකොට ඒ රටේ දහම ටිකෙන් ටික වියකී ගියා. නමුත් එවැනි කාලයකත් ලංකාවේ අවුරුදු 2300කට අධික කාලයක් ලංකාවේ අඛණ්ඩව බුදුදහම ආරක්ෂා කළා. බුදුදහම රැකුණ ලංකා පරිසරයේ ලාංකික භික්ෂුන් වහන්සේලාගේ මඟ පෙන්වීම මත, ලාංකික මෞදේමෝපියන්ගේ උපකාර මත. ඉතින් ඒ දෙමෝපියන් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරා විතරක් නෙවෙයි, තමට ලැබෙන හොඳම දරුවා සාසනට පූජා කළා. දරුවෝ කීප දෙනෙක් හිටියා. ඒ දරුවන්ගෙන් කීකරුම, දක්ෂම, බුද්ධිමත්ම, ලස්සනම ළමයා පන්සලට පූජා කළා. හොඳ අය ටික ගෙදර තියාගෙන වැඩ බැරි කෙනෙක් පන්සලට යුවේ නැහැ. දරුවන්ගෙන් හොඳම දරුවා තමයි පන්සලට පූජා කළේ. ඒ නිසා අපේ ලාංකික මෞද්‍යමාපියන්ගේ ලක්ෂණයක් තමයි හොඳම දේ තමයි පන්සලට දෙන්නේ. පාවිච්චි කරන්න බැරි දෙයක් නෙවෙයි දෙන්නේ. පරණ වෙච්ච දෙයක් නෙවෙයි, ගහක ගෙඩියක් හැදුනත් මුල්ම ගෙඩිය පන්සලට පූජා කරන්න, බුද්ධ පූජාට දෙන්නේ. දානයකට දුන්නත් හොඳම දේ දෙන්නේ. බඩුවක් මුට්ටුවක් දුන්නත් හොඳම දේ දෙන්නේ. දරුවෙක් දුන්නත් හොඳම දරුව තමයි පන්සලට දෙන්නේ. ඉතින් අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ නේද? හොඳම දරුව දෙනවා නම් ඉතින් අනිත් මොනවද දෙන්න බැරිනේ. ඉතින් එහෙම දීලා පරිත්‍යාග කළ හදපු ශාසනයක් තමයි පින්නතුනි ලෝකයට බුදුදහම ඉතුරු කළේ, ආරක්ෂා කළේ. ඒ දහම තමයි ලෝකෙටම ගියේ. ඒ නිසා එවැනි බොහොම වටිනා ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ගැන ඔබ හුඟක් සතුටු වෙන්න. ඒ වගේ මේ ධර්මය හොඳට ඉගෙන ගන්න. ඉතින් ඒ දේශනා කරපු ධර්මයේ ලක්ෂණය තමයි පින්නතුනි ඒ ධර්මය බුදුහාමුදුරු දේශනා කරපු ඒ ධර්මයේ ස්වාක්ඛාත වූ දහම. ඒ දහම මුල මැද අග ඉතාම මනවින් දේශනා කරපු දහම. ඒ නිසා පින්නතුනි, ඒ ධර්මයේ ළඟදී අපිත් උපරිම ගෞරවය ධර්මයට දක්වන්නට ඕන. ඒකයි කෙනෙකුට දෙන හොඳම දේ තමයි ධර්මයේ ඒකයි. ඈ වෙන දේවල් එච්චර වටින්නේ නැහැ. කෑමක් දුන්නොත් අද දෙන කෑම පැය කීපකින් කෑමට වෙන්නේ දේ දන්නවනේ නේ. ඔව්. ඇඳුමක් දුන්නොත් ඇඳුම ටික කලකදී ඉතින් දුරවල වෙලා යනවා. ඈ අනිත් හැම දෙයක්ම පින්නතුනේ කාලයකට විතරයි. නමුත් කෙනෙකුට ධර්මයෙන් දෙයක් දුන්නොත් ඒ කෙනාගේ මුළු ජීවිතේටම විතරක් නෙවෙයි මුළු සසරට මේ කෙනාට ඒක වටිනවා. එනිසා තමයි හොඳම දේ හොඳම විදියට දෙන්නට උන ඇයි ඒ වටිනා දහමක් හොඳට දේශනා කරපු දහමක් කිසිම කෙනෙකුට අඩුපාඩුවක් ඒක කියන්න බෑ. ඒ දහමේ මුල කියන්නේ සීලය, මැද කියන්නේ සමාධිය, අග කියන්නේ ප්‍රඥාව. ඒකට ඒ දහම ස්වාක්ඛාතයි. ඒ වගේම ඒ දහම සම්දිටිකයි. ඒ දහම මේ ජීවිත කාලය තුලදීම Tamanට ප්‍රතිඵල ලබන්න පුළුවන් දහමක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරනේ මේ ලෝකේ මිනිස්සු ඉගෙන ගන්නවා, ගොවිතැන් කරනවා, ඒ ඇයි ඉක්මනටම ප්‍රතිඵල ඒ වගේ ලැබෙනවා. ඉගෙන ගත්තොත් රැකියාවක් ලැබෙනවා. ගොවිතැනක් කරුවොත් අස්වැන්න ලැබෙනවා, ඉක්මනටම ලැබෙනවා. දැන් මෙන්න මේ ඉක්මනට ලැබෙන දේවල් අතුරින් බුදුහාමුදුර මේ දේශනා කරන්නේ හුඟක් කාල ගත වෙන දෙයක් නේද, ප්‍රතිඵල ලැබෙන දෙයක් නේද කියලා. බුදුහාමුදුර මොකද කිව්වේ? බුදුහාඳුර දේශනා කරන ওই ලෝකේ කරන දේ දැනට කරන දේවල් වලින් ගන්න ප්‍රතිඵල ගන්න තමයි හුඟක් කල් යන්නේ. මේ ධර්මයේ ප්‍රතිඵල ඉක්මනටම ලැබෙනවා කියලා. දැන් උදාහරණයක් ගන්න, ඔබ උපාධියක් ගත්ත කියමු. උපාධි සහතිකයක් ඔබ ගන්න පළවෙනි පන්ති ඉඳන් අවුරුදු කීයක් පාසල ගියාද? අවුරුදු 15කට වැඩි ගාණක් ඔබ එක දිගටම ඉගෙන ගත්තා. දැන් අද ඉස්කෝලේ කියලා අනේ හෙට යන්න බෑ කියලා නිදාගත්තනම් ඔබට මේ තත්ත්වෙට එන්න බෑ. අනේ මම මේ අවුරුද්දේ දැන් අවුරුදු 5ක් එක දිගට ඉගෙන ගත්තා. අනේ දැන් 6 වෙනි පන්තියට යන්නේ නැහැ. මේ අවුරුද්දේ මම හොඳට බුද්ධිය ගන්නවා කියලා හිටියද ඔබ? නැහැ නේ. ඔබ එක දිගට මේ අවුරුදු ගානම ගියා. එහෙම ගිය නිසා තමයි ඒකෙන් ප්‍රතිඵල ගත්තේ. හැබැයි ඒකත් අවුරුදු ගානක් ගියා. හැබැයි දහම කියලා කියන්නේ පින්නතුනි ඊට වඩා ඉක්මනින් ප්‍රතිඵල තියෙනවා. ඔබ බලන්න මෛත්‍රී භාවනාව දවසට විනාඩි 15 ගානේ අඩුම ගානේ මාසයක් කරලා බලන්න. මාස 6ක් කරුවොත් හොඳටම පේනවා ඔබ කරපු තරමට ඒ දහම තුල ඔබට ප්‍රතිඵල පේන ගන්නවා. අන්න ඒක තමයි පින්නතුනේ අපේ ජීවිතවල ඇති වූ කාරණේ. ඒ දහම සාන්දිෂ්ඨිකයි කියන්නේ මේ ජීවිත කාලය තුලදීම ඉක්මනටම ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔබ අනිත්‍යයට උදව් කරුවොත් ඔබට ඒකේ සතුට ලැබෙනවා. පින්නතුනි ඔබේ දරුවන්ට විතරක් සැලකුවට මේ සතුට ලැබෙන්නේ නැහැ. ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ දෙන්නට ඔබ සපත්තු කෝට්ටම් 100ක් විතර අරන් දීලා තියෙන පුළුවන් නේ. ඔබට ඒ මතකද? නෑ නේ. බලන්න පිටස්තර දරුවෙකුට ඔබ එක සපත්තු කෝට්ටමක් අරන් දෙන්න බලන්න. ඔබට ඒක ජීවිත කාලයම මතකයි. විතරක් නෙවෙයි ඒ දරුවටත් මතකයි ඒක. මේක තමයි පින්නතුනි පින්කම් වල තියෙන වෙනස. ඔබේ දරුවට වැඳුම් සූට් අරන් දෙලා තියෙන පුළුවන් 100 ගාන. පිටස්සර දුප්පත් දරුවෙකුට බලන අවුරුද්දකට ඉස්කෝලේ යන ඇඳුම් සූට් දෙක අරන් දෙන්න බලන්න. ඔබට ජීවිත කාලයක් මතකයි ඒක. මේක තමයි පින්නතුනි පින ලක්ෂණය. ඔබට ඉන්න දරුවෝ දෙන්න නම් ඒ වගේම තවත් දරුවෝ දුප්පත් දරුවෝ දෙනකොට සලකන බලන්න. ඔබේ සතුට දෙගුණ තුන්ගුණ වෙනවා. ඔබේ අම්මා තාත්තා වගේම තවත් අම්මා දුප්පත් අම්මා තාත්තා දෙනකොට සලකන්න. ඔබේ දැන් තියෙන සතුට දෙගුණ වෙනවා. ඒ නිසා පින්නතුනි මේ වගේ සතුට ලබන ක්‍රමයක් තියෙනවා බුදුදහමෙන්. බොහෝ දෙනා මේක හඳුනගන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ගේ දරුවට හොඳට ඉගෙනුවොත් විතරයි සන්තෝෂයි කියලා. වෙනත් දරුවෙකුට උගන්නලා ඒ උපකාර කරලා ලබන සතුටේ ආස්වාදේ ලබන දන්නේ නැහැ බොහෝ දෙනෙක්. පින්නතුනි අන්න ඒක තමයි බුදුදහම කලින් ඉගෙන ගන්න එකේ තියෙන වාසිය. බොහෝ දෙනෙක් බුදුදහමේ මේ කාරණා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න අවුරුදු 50ට ගිහිල්ලා. එතකොට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි කවුරුවත් ප්‍රමාද නැහැ. ඔබ දුකීතු නැහැ වෙනතුනේ අවුරුදු 122 මහණෙක්ියක් තියෙනව රහත් වෙච්ච අය. ඒ නිසා ප්‍රතිඵල ලබන අපි පරක්කුම නැහැ. නමුත් පිනතුනේ හැකිතාක් ඉක්මනට පුළුවන් තරම් බුදුදහමේ තියෙන කාරණා ඉගෙන ගන්න විතරක් නෙවෙයි ඒව පුළුවන් තරම් ඉක්මනින්ම කරන්න ප්‍රැක්ටිස් කරන්න. මේ ප්‍රැක්ටිස් කරන්න කරන්න තමන්ට සතුට දැන් දැනෙනවා මේකේ. ඒක තමයි සාන්දෘෂ්ටික ධර්ම ලක්ෂණ. ඒ වගේමයි අකාලිකයි. අකාලික කියලා කියන්නේ මේක පිනුතුනේ මේ ධාමේ ලක්ෂණය තමයි කල් නොගොස් ප්‍රතිඵල ලැබෙනවා. මේ ජීවිත කාලයේ ප්‍රතිඵල ලැබෙන විතරක් නෙවෙයි ඉක්මනටමත් ප්‍රතිඵල ලැබෙනවා. දැන් ඔබ උදේ කෙනෙකුට උදව් කරලා ආවනම් ඔබට හවසට ඒ ගැන හිතනකොට සන්තෝෂයක්. ඔබ උදේ කෙනෙකුට ආහාර වේලක් දුන්නනම් ඔබට හවස වෙනකොට සතුටු වේ ගැන. ඔබ මේ මොහොතේ විනාඩි 10ක් මෛත්‍රී භාවනා කරා නම් ඊළඟ විනාඩි 10 විතරක් නෙවෙයි කරන මොහොතෙත් ඔබට ඒකේ සතුට දැනෙනවා. ඒ වගේම එහි පස්සේ කෝ මේ දහම එන්න බලන්න කියලා ඕනම කෙනෙකුට කියන්න පුළුවන් දහම. එනිසා මේක ඒ වගේ දහමක්. Now we are discussing the qualities of the Dhamma. Dhamma is well explained by the Buddha. Beginning, middle and end is well explained. What is the beginning? Beginning is the sila or virtue or discipline. Middle is the concentration or tranquility. The end is the wisdom. Buddha has explained these three steps very clearly. Therefore, we say that Buddhism is well expounded. Vosvākhāto. Sandhītiko. Visible results. When we practice Dhamma, we can see the results in this life itself, not hereafter. And also akhaliko, immediately effective. As soon as we practice Dhamma, especially practice in meditation such as loving kindness meditation, we can see the results in this life. And also ehi pasiko, we can say anyone that please come and see. Buddhism never says come and believe. Buddhism says come and see. This is one of the qualities in the Dhamma. ඒ වගේමයි පින්නතුනි ඕපනයිකෝ තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල ලබන්න පුළුවන් ධමයක් මේක. මේක රිසල්ට් එක අනිත් අයගෙන් නෙමෙයි බලන්නේ. අපිම ප්‍රැක්ටිස් කළා අපටම මේක ප්‍රතිඵල ලබන්න පුළුවන්. When we practice Dhamma, we can see the results throughout our life. But we usually try to see the results throughout outside. But it is not the thing that Buddhism has explained. When we practice Dhamma through our life, we can see results it in our life. පින්නතුනි අපි මේ කතා කරමින් හිටියේ බුදුදහමේ තියෙන ලක්ෂණ. ඕපනයික කියලා කියන අපේ ජීවිත තුළින්ම අපට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේම ලක්ෂණයක් තමයි මේක නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දහම. නුවණැත්තන් කියලා කියන අපට යම් සිද්ධියක නුවණක් තියෙනවනේ මේ කියන්නේ මොකද්ද කියන එක. ඒකෙන් කියන්නේ උපාධි සහතික මොන කියලා. අපට බුද්ධිය කියන එක ප්‍රඥාව තියෙනට ඕන. When we are going to understand and practice Buddhism, Buddhism has explained one of the qualities that we should have is intelligence. Intelligence is very important. When someone explains the Buddha's message, we should be intelligent what he says, how we practice it. That is also very important. These are the qualities that we can see in Buddhism. ඒ වගේම පින්නතුනි අපි අවබෝධ කරගන්නට ඕන කලින් සඳහන් කළ විදියට මේ දහමෙන් ලැබෙන මේ අවස්ථාවේ අපි ලබපු ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්නතුනි ඉතාම වටිනා භාග්‍ය සම්පන්න මේ මොහොත කියන එක. පින්නතුනි අපි සසර හුඟක් ආත්ම භාවලින් නැති අපාගත තත්ත්වයන් වලදී. ඒ අපාගත වුණාට පස්සේ අපි හිතන්නේ ඇති අනේ මට සුගතියක් ලැබුණොත් මං කොහොම හරි ධර්මයේ ප්‍රායෝගික කරනවා කියලා. තේනසුනේ ධර්මයේ සඳහන් වෙනවා නිරයේ ඉන්න සමහර සත්වයන් කියනවලු අනේ මට මනුස්ස ලෝකේ එක දවසක් ඉඳ දෙන්න කියලා. එක දවසක් මට මනුස්ස ලෝකෙට යන්න දෙන්න. ඒ එක දවසේදී මං මේ ඔක්කොම පව් ටික නිදහස් වෙනවා එක දවසින් පින් කරනවා කියලා. අපට හිතෙනවද එහෙම? අපට දවසක් කියන කේචර වටින්නේ නැහනේ. නිරයෙහි දුක් විඳින සත්‍යයන් කෑ ගහලා කියනවලු අනේ මට එක දවසක් රිලීස් කරන්න. මම මේ ඔක්කොම පව් ටික ගෙවෙන පින් කරන එදා එදාට කියලා. පින්නතුන මානුෂ්‍ය ලෝකේ එක දවසකදී අපිට කරන්න පුළුවන් කල්පයක් සුගතිගාමී වෙන පින්ක. අපි හරියට දැනගත්තොත්. ඒ නිසා පින්නතුනි ඒක ඊටාම වැදගත් කාරණයක්. අන්න ඒ වගේ අපි අපාගත හුඟා කාලවලින් නැති අනේ සුගතියට આવොත් පින්කම් කරන්නම් කියලා. සුගතියට ඇවිල්ලත් අපි සමහර කාලවල ඇතැම් විට උපතේම දුප්පත්. ඇතැම් විට මුළු ජීවිත කාලෙම මහන්සි වෙන්නේ නැති ගයක් හදාගන්න. ජීවිත කාලෙම මහන්සි වෙන්නේ නැති ණය ටික ගෙවන්න. ඒ කාලවල අපි හිතන්නේ නැති අනේ මම ඉක්මනටම ජීවිත කාලෙම භාගයකදී ඔක්කොම ණය ටික ගෙවන්න පුළුවන් විදියට හම්බ කරන්න හැකියාවක් මට ලැබෙන්න මම එතකොට ධර්මයේ හැසිරෙන්න කියලා ඇතැම් විට අපි ප්‍රාර්ථනා කරන්නේ නැති. සමහර විට ඇතැම් විට අපට හිතෙන්නේ නැති අපි උපතින්ම සමහර ආත්ම බවල ආබාධිත වෙන්නේ නැති ඉපදිලා. ලෙඩ වෙන්නේ නැති. ඒ කාලවල අපට හිතෙන්නේ නැති අනේ මම සනීප හොඳට නිරෝගී වෙන්න කෙනෙක් වුණා නම් මම කොහොම හරි ධර්මයේ ප්‍රායෝගික කරනවා කියලා. එහෙමත් වැලකෙලා අපට තියෙන්නේ නැති. සමහර කාලවල අපට පේනොතින මනස ලෝකෙට ආපු වෙලාවෙදී ඇතැම් විට ධර්මයේ නැති කාලවල වෙන්න පුළුවන්. අබුද්ධෝත්පාද කාලවල. ඒ කාලවල අපි හිතන්නේ නැති අනේ ධර්මයේ තියෙන කාලෙක මට එන්න ලැබෙන්න එදාට මම සම්පූර්ණම ජීවිතේ දහම වෙනුවෙන් කැප කරනවා කියලා. මෙහෙම පේනොතින අපි ඒ කාර්තන භාවයක් දෙකක් නෙවෙයි. ඔයි කියපු එක කාලයක් වෙනුවෙන් ආත්මවත් 100 ගාණක් අපි ගත කලෙන්නේ නැති. සමහර කාලවල ඔහොම ඉපදෙනකොට ඇතැම් විට ඉපදෙනකොටම යුද්ධ කාලවල හැමතැනම බෝම්බ සද්ද ඇහෙන්නේ මරණවා. ඒ කාලවල අපි හිතන්නේ නැති අනේ හොඳ දේශපාලන වාතාවරණයක් තියෙන රටක මං ඉපදුනොත් මං ධර්මයේ කොහොම හරි හැසිරෙනවා කියලා. පින්නතුනි ඔහොම ප්‍රාර්ථනා කළා කළා තමයි අද ඔබ ජීවිතයක් ලබාගෙන තියෙනවා නම් ලබාගෙන තියෙන්නේ. හැබැයි ලබා ගත්තට පස්සේ හිතනවද එහෙම? ඔබට නම් හිතෙනවනේ ඔබ ඒ නිසා තමයි මේ බණහන් එන්නේ. නමුත් පින්නතුනි කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලැබුණොත් බොහෝ දෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒක හිතෙන්නේවත් නැහැ. එහෙම ප්‍රාර්ථනා කළා කළා අමාරුවෙන් ලැබුණට පස්සේ හිතෙන්නේ අනේ ගයක් හදාගෙන දරුවෝ විශ්වවිද්‍යාලයවල හිටියොත් ඔක්කොම හරිය. ඉතාම සරල පොඩි දෙයක් තමයි ඊට පස්සේ හිතන්නේ. අර ප්‍රාර්ථනා කළා කළා මහන්සිල ඔක්කොම පියවරවල් ටික පසු කළා ලැබිලා දැන් මේ මනුස්ස ආත්ම භාවයත් බලන්න ඔබ පහසුකම් ටික ලැබුණත් ඉගෙන කියාගෙන රැකි ආරක්ෂා කළ මේ තත්ත්වෙට එන්න ඔබ අවුරුදු කීයක් කැප කළාදනේ? ඒ ඔබ කැපකලිය මොහොකටද? ඒ ඔබ කැපකල අන්තිමට ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබ හිතනද ඔබේ දරුවට උපාධියක් කරන් දීලා හොඳට ලස්සනට ඉන්න විතරයි කියලා? ඒවත් කරන්න, ඒව කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් ඒක ජීවිතයේ එකම පරමාර්ථය කරගන්න එපා. ඔබ ඊට වඩා දෙයක් මේ ඔක්කොම කළා කළා ඔබ බලාපොරොත්තුනේ ධර්මයට එන්න. ධර්මයේ අහලා ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න තමයි මේ පහසුකම් ටික ඔක්කොම අද මේ ලබාගත්තේ. දැන් අපි කියමු අපි ලංකාවේ ජයසිරිමා බෝධිය මඳින්න ගියා කියලා. දැන් ලංකාවට යනවා. ලංකාවට ගිහින් අනුරාධපුරයටත් යනවා. අනුරාධපුරයට ගිහින් ආයෙ හැතැම්ම ගානක් ආයෙ යනවා. ගියාට පස්සේ ආයෙ පයින්ුත් යන්න ඕන. ගිහලා ඊට පස්සේ වටේම තාප්පය. ඒකත් ඇතුළත් වෙනවා. ඊට පස්සේ වටේට තව බෝධි තියෙනවා. ඒ වගේත් නික්මෙන ඊට පස්සේ තව පඩි පැලවල ගානක් උඩ නැගලා උඩ මළුවට යනවා. ඊළඟ ටිකෙන් ටික තමයි උඩ මළුවේ බෝධි ළඟට යන්න පුළුවන් ගම ලැබෙන්නේ. එතකොට පින්නතුනේ වටේත් බෝධි ටිකක් තියෙනවා. තන වටේ බෝධි ටික වඳින්න දෙන්නේ අපි නෑ නේ නේ වටේ බෝධි ටිකක් තියෙන්න ඕන නැත්නම් අර උඩින් තියන අර පොඩි බෝධි ආරක්ෂා වෙන්නේ නෑ හැබැයි අර වටේ තියෙන බෝධි ටික වැඳලෙන නේ අපි යන්නේ අන්න ඒ වගේ තමයි පිනතුන ඔබේ ජීවිතයට අවශ්‍යයි දරුවෝ අවශ්‍යයි දේපල අවශ්‍යයි රැකියාවක් අධ්‍යාපනයක් අවශ්‍යයි ඒව අර වටේ තියෙන බෝධි ටික වගේ ඒ ඔක්කොම ලබා ගන්න ඔබ මොහොකටද අර උඩ මළුවේ තියෙන බෝධි ළඟට ළඟා වෙන්න වගේ මේ ධර්මයේ හැසිරෙන්න තමයි ඔබ අර ඔක්කොම පහසු ගන්න එක ලබාගෙන ටිකෙන් ටික මෙතෙන්ට එන්නේ. අර ඔක්කොම ටික ලබා ගත්තත් ඔබ අර උඩ මළුවේ තියෙන බෝධිය නොවැඳ වගේ ඔබ ධර්මයට නාවොතින් ඔබ මේ සියලුම දේවල් ටික කළා වටිනාම දේ ඔබ නොකරගත්තා වගේ. හරියට ඔබ අවුරුදු ගාණක් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අන්තිම විභාගයක් ලියලා වයිවයකටත් පෙනී සිටලා හරියට උපාධි සහතිකේ නොගෙන ගෙදර ආවා වගේ. ඔබ කැමතිද එහෙම එන්න? ඔබ එහෙම කැමති නැහැ එහෙම ඔබ අන්තිම රිසල්ට් එක අරගෙන ඩීටේල් සහතිකේ තරම් තමයි එන්නේ ඒකෙන් තමයි ඊළඟ මාස් ඩිග්‍රීට හරි ડોක්ටරේට් එකට හරි රැකියාවට හරි යන්නේ මේ රිසල්ට් එකත් එක්ක මේ රිසල්ට් එක නොගත්තොත් ඔබ මෙතෙක් කල මහන්සි වෙච්ච ඔක්කොම ටික වතුර ගියා වෙනවා ඒ නිසා පින්නතුනි ධර්මයේ ඉවි තියෙන වටිනාකම ඔබ නිතරම හිතන ඔබ හුඟා පින්වත් අය ඒ නිසා තමයි ඔබට මේ ධර්මය අහන්න ලැබෙන්නේ පින නැත්තම් මෙතෙන්ට එන්න බෑ සමහරය කියනවා මේ මෙච්චර හොඳ වැඩසටහනක් කළා මේ බණ අහන්න ආවෙන යන්නේ කියලා අපි හිත නරක කරගනෝනේ. එහෙම පිනුතුනි හිත නරක කරගන්න එපා. ඇයි මේකට එන්න ලේසි නෑ. මහා පිනක් තියෙන්න ඕනේ මෙතෙන්ට එන්න. මේක බලෙන්වත් එහෙම ගේන්න බෑ. මෙතෙන්ට එන්න පින්නතුනි ආරංචි ඇහුණත් එනවා. ඒ පින තියෙනයි. භාෂාව නොදැනගත්තුත් එනවා පින තියෙනයි. දැන් අපේ පන්සලේ සමහර අය භාෂාව දන්නේ නැති ඇවිල්ලා බණ කියන ළඟ අහගෙන ඉන්නවා. ඒ එනර්ජි එක ගන්න කියලා. අපි නම් භාෂාව තේරෙන්නේ නැහැ කියලා ඉන්නවනේ නේ. ඒ එනර්ජි එක ඒ පිරිසක් විශේෂයෙන් ස්පිරිචුවලි පිරිසක් ඉන්නකොට ඒ එනර්ජි එක ගන්න කියලා එනවා. There are some persons who come to my temple even though they can't understand Sinhala language. They come and sit. Among us because they believe that when we do these activities, there are some spiritual energy around this environment. They like to get that energy, practicing these qualities. And also when other people practice these qualities, they believe that there are spiritual energy in this environment. They like to get that energy. That is why they are here. Pinnuthuni, enisa apata wedagath wenawa pinnuthuni මේ ධහම තුළ අපි ලබපු මේ වර ප්‍රසාදය තේරුම් ගන්න සහ ඒකෙහි නියම හරය අපි ලබා ගන්න. අන්න යන ගමනෙදි පින්නතුනි බුදු දහම මේ ලෝකයේ සාර්ථකත්වය බැහැල කරලා නැහැ. බුදු දහම කියන්නේ ඉතාම ප්‍රායෝක දහම. බුදු සමිස වෙරි ප්‍රැක්ටිකබල් ටීචින්. බුදු හැස එක්ස්ප්ලේන් නොට් ඔන්ලි ද පැත් ඔෆ් ලිබරේෂන් But that's explained the way how we succeed this life. If we can succeed this life, actually we are not successful in next life. As a practicable knowledge and teaching, at the very beginning, Buddha has explained the way how we be successful in this life. For that, Buddha has explained some techniques. මේ ජීවිතය තුළ සාර්ථකත්වය ලැබීම සඳහා බුදුරජාණන් වහන්සේ කාරණා දේශනා කළා. මොනද කාරණා? උත්තාන සම්පදා. If we want to succeed this life, we should have courage, dedication. That is also very important. In education and in employment, we should work hard. That is very important to succeed this life. Not only courage, but we should try to protect the thing that we earn hard. And also we should have good friends who live with Dhamma. That is also very important. On the other side, we should have good management. When we spend money that we earn hard, we should have good management. That is also very important. These three qualities are very important when we are going to succeed this life. Enisa pinnathuni, meloke jeevithaya sapala karaganna. බුදුහාමුදුර දේශනා කළා උත්තාන සම්පදාව අවශ්‍යයි. උත්සාහයෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම උපයන ධනය ආරක්ෂා කරගන්නටත් ඕන. ඒ වගේම මේක සුරක්ෂිත වෙන නම් හොඳ කල්යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන. අපට පින්නතුන් ජීවිතය ලැබෙන වටිනාම දේ තමයි කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ. ඒ වගේමයි ඒ උපයපු ධනය තමනුත් පරිහරණය කළා තමගේ මෞද්‍යමාපියන්ට දරුවන්ටත් උදව් කරලා පුළුවන් මට්ටමෙන් ආගම දහම වෙනුනොත් කැපවීමක් කරන්න ඕන. එතකොට තමයි ඒ ධනෙ වටින්නේ. ඔබ ඉන්න ගෙදර ඉඳගෙන පින් දහම් කරන්න. එතකොට තමයි ගෙදර ලස්සන වෙන්නේ. ඔබේ වාහනයෙන් ඔබ පින්කම් වලට යන්න. එතකොට තමයි ඔබේ වාහනේ ලස්සන වෙන්නේ. ඔබේ ශරීරයෙන් මේ අත් දෙකෙන් ශරීරයෙන් කකුල් දෙකෙන් හොඳට පින්කම් කරන්න. ඔබේ අත් දෙකෙන් අනිත් පැයට දන් දෙන්න දන පූජා කරනකොට හත ගහන්න. එතකොට තමයි අත් දෙක ලස්සන වෙන්නේ. ඔබේ ඇස් දෙක ලස්සන වෙන්නේ බණ පොත් ආදී කියවන්න. ඔබේ කන් දෙක ලස්සන වෙන්නේ හොඳට බණ අහන්න. මේ හැම දෙයක්ම උපයෝගී කරගෙන පින්නතුනි තමන්ගේ ශරීරයට තමන් පාවිච්චි කරන දේවල් වලට වටිනාකමක් දෙන්න. දැන් බුදුහාඳුරන්ගේ කාලේ ඊට පස්සේ කාලෙත් රහසන් වහන්සේලා වැඩම කරපු පාරේටත් මිනිස්සු වඳිනවා. ඒ දූවිලි ටිකටත් වඳිනවා. ඇයි ඒ ඇගේ ගුණය නිසා. ඒ නිසා අපිත් අපේ ගුණ දහම් වැඩි කර ගන්නකොට පින්නතුනි අපේ ජීවිත හුඟක් වටිනවා. දැන් මේ මොහොතේ මේ ප්‍රදේශින වටිනාම පිරිස ඔබ වෙන්න පුළුවන්. මේ ධර්මය අහන හිත ඉතාම පිරිසිදුවම ඉන්න පිරිස මේ ප්‍රදේශයෙන් ඔබ වෙන්න පුළුවන්. වෙන කවුරුවත් එහෙම නැහැ. අපිට මේ මොහොතේ මෙච්චර පිනකින් අය. අන්න ඒකෙන් තමයි ඔබේ වටිනකම වැඩි කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරගන්න ක්‍රමය. Buddha has explained the way how we improve our value of life. How we improve the value of our life by practicing good qualities. If we can improve our spirituality, this is the way how we can improve, develop our spiritual value. When our mind is very high with the pure mind, with intelligence, then our physical body also very valuable. Not only our physical body, that clothes that we use also is very important and very valuable. And also the vehicle that we use, that is also very important and valuable if we go by that car or van. මෙන්න මේ தත්ත්වය මත පින්නතුනි, අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන්න නම් මේ කරුණ වලින් අපි දිනු වෙන්නට ඕන. විතරක් නෙවෙයි මෙලොව ජීවිතේ විතරක් නෙවෙයි ඊළඟට පරලෝ ජීවිතයේ සාර්ථකත්වය වැඩි වෙන්නත් බුදුහාඳුරෝ ක්‍රමයේ දේශනා කළා. කොහොමද පින්නතුනි ශ්‍රද්ධාව වැඩි කරගන්න, ඒ වගේම සිල්වත් බව වැඩි කරගන්න, ත්‍යාගයේ පරිත්‍යාගයේ සීලිතේ වැඩි කරගන්න, ප්‍රඥාව වැඩි කරගන්න. Buddha has explained the way how we improve our value of life. The second level Buddha explained, devotion or confidence in the Buddha's enlightenment is one of the ways that we can improve our value of life. And also seal a virtue, morality or good discipline, and chaga, generosity, offering something to others, and also intelligence. These are the qualities that we can improve our knowledge. There are four qualities Buddha explained here. The accomplishment of confidence in the Buddha's enlightenment, sila or virtue, generosity and wisdom. Mokadda pinnathune sraddhava kiyala kiyanne. Meka ithama wedagat karanayak. ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ පින්තුනි බුදුරජාණන් වහන්සේ ලැබපු අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසය. බුදුහාඳුරන්ගේ ශරීරයේ රැස් විහිදෙන එක ගැන නෙවෙයි මේ තියෙන විශ්වාසය. ඊට වඩා ඉහළ දෙයක් ගැන මේ කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලැබපු අවබෝධයක් තියෙනවා නම් අන්නේ අවබෝධය ගැන අපට විශ්වසනීයත්වයක් අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි අපට දුක හටගන්නේ කොහොමද කියන කාරණය. අපට යම් කිසි වෙලාවක දුක හට ගන්නව නම් ඒ කියන්නේ අපේ සතිමත් බව තුල නෙවෙයි ඉන්නේ. මයින්ඩ්ෆුල්නස් එක තුල නෙවෙයි ඉන්නේ. Whenever we are unhappy or suffering, it means we are away from mindfulness. If we live in the present moment with mindfulness, actually we never suffer. Even though our close relatives have died, we are not worried. We are not suffering. Because our mind is completely in the present moment. We have a confidence in Buddha's enlightenment that Buddha has explained. ධර්මයේ අවබෝධයත් එක්කම පින්නතුනි මෙන්න මේ අවබෝධයට අපේ විශ්වාසයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දේශනා කරපු ධර්මයේ ගැන විශ්වාසයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ධර්මයේ පිළිපැදපු සංඝරත්නය ගැන ශ්‍රාවකයන් ගැන අපේ විශ්වාසයක් තියෙනවා. පින්නතුනි මෙන්න මේ විශ්වාසය අපේ දිනෙන් දින වැඩි වෙනවා අපේ ධර්මයත් එක්ක ඉන්නකොට. පින්නතුනේ මේක හිතන්න එපා සාමාන්‍ය සරල දෙයක් කියලා. මේක පින්නතුනේ ඉතාම ප්‍රබල දෙයක් මේක. මේකත් එක්ක තමයි පින්නතුනේ අපට තේරෙනවා මේ ලෝකේ වටිනාම දෙයක් තියෙනවනම්. මේ ලෝකේ වටිනාම දෙයක් තියෙනවනම් මෙන්න මේ අවබෝධය තමයි වටිනාම දෙය කියලා. දැන් බලන්න අපේ ජීවිතේ වටිනාම දේ කියලා ඔබ බලන්න මොන මොනවද කියලා. ඔබේ දුව හෝ පුතා වෙන්න පුළුවන් වටිනාම දේ. ඔබේ ගෙදර වෙන්න පුළුවන්. ඔබේ වාහනේ වෙන්න පුළුවන්. වැඩි වුණොත් ඔබේ ශරීරය වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ ස්වාමියා හෝ භාර්යාව වෙන්න පුළුවන්. නංගියෝ මල්ලි වෙන්න පුළුවන්. මේව තමයි අපිට තියෙන වටිනාම දේනේ දැනට. හැබැයි පින්නතුනි මේ ධර්ම අවබෝධය ලබා ගත්තොත් මේ තියෙන දේවල් වල වටිනාකම අඩු වෙන්නේ නැහැ අපට. දරුවට, ස්වාමියට, ගෙදරට 70% 80% වටිනාකමක් තියෙන පුළුවන්. ඒක අඩු වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඒක ඒ මට්ටමෙම තියාගෙන මෙන්න මේ අවබෝධය ටිකෙන් ටික ගිහිලට එනවා. බුදුහාඳුර ගැන, ධර්ම ගැන, සංඝයා එක ටිකෙන් ටික ගිහිලට එනවා. ඒකට තමයි හිලෙම ඊට පස්සේ 100%ම තියෙන්නේ. එතකොට තමන් දන්නවා තමන්ට නියම සතුට තියෙන්නේ මේ දරුවටකින් විතරක් නෙවෙයි. දරුවට කොච්චර ඉගැන්නුවත්, දරුව කොච්චර ලස්සනට හිටියත් හැමදාම තමන්ට දරුව නැහැ. කවදා හරි වෙනත් ගෙදරකට දරුව යනවා. තමන්ගේ ශරීරය ලස්සනට ආද තිබ්බට මේ ලස්සන හැමදාම නැහැ. මේ ලස්සන අඩු වෙනවා. තමන්ගේ වාහනේ අද ලෝකේ දිනුම වාහනේ වෙන්න පුළුවන්. තාවරුදු 5-10ක් යනකොට ඒක පරණ වාහනය. මේ හැමදේම පල්ලෙහාට එන අතුරින් දිරන් නැති, වයසට යන්නේ නැති දෙයක් තමන්ට ඉදිරියටම එනවා. ඒ තමයි මේ ශ්‍රද්ධාව. මේ අවබෝධයත් එක්කම තමන් ජීවත් වෙන කාලය එන්නෙම වැඩි වෙනවා. පින්නතුනි, මොකද ලස්සන කතාවක් තියෙනවා. එක්තරා ප්‍රදේශයකට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කරනකොට ඒ ප්‍රදේශයේ හිටිය කාන්තාවක් මේ ස්වාමීන් වහන්සේලාට දානේ සෝදානම් කළ පූජා කළා. හැබැයි මේ ප්‍රදේශයේ බුදුහාමුදුරුවෝ වඩින බව කලින් සඳහන් කළේ නැහැ. නොකිය ගියේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා වඩිනකොට ඉතාම රසවත් ආහාර මේ කාන්තාව සූදානම් කළ පූජා කළා. ඊට පස්සේ අවට අය ප්‍රශ්න කළා, කොහොමද ඔබ බුදුරජාණන් වහන්සේ එන බව කලින් නොකියත් ඔබ කොහොමද මේ දානේ පූජා කළේ කියලා. එතකොට මේ කාන්තාවන් කියනවා, මට දෙවිවරු ඇවිල්ලා කලින් සඳහන් කළා බුදුහාඳුර පිණ්ඩපාතේ වඩිනවා කියලා. ඒකයි මම කලින්ම සූදානම් වුණේ කියලා. ඊට පස්සේ අරණිත්‍යා බුදු ඕන බලන්න මේ කාන්තාවට දෙවිවරුත් ඇවිල්ලා කතා කරනවා කියලා බොහොම ඉතින් මේ වුණා. ඔබ බොහොම හොඳ කෙනෙක්, බොහොම හොඳ ප්‍රශංසාත්මක කෙනෙක්. ඔබ මේ ඔබත් එක මේ දෙවිවරු සම්මතා තියෙනවා කියලා. ඊපස්සේ මේ කාන්තාව මොකද කිව්වේ? මේ කාන්තාව කියන දෙවිවරු ඇවිල්ලා මාත් එක කතා කළා කියලා මට ඒක අමුතු දෙයක් නෙවෙයි. ඒක මගේ ජීවිතේ ලොකු දෙයක් නෙවෙයි. ඊට වඩා ඊටාම බරපතල දෙයක් මගේ ජීවිතේ සිද්ධ වුණා කියලා. මොකක්ද ඒ සිද්ධ වෙච්ච දේ? එයා කියනවා දෙවිවරු ඇවිල්ලා කතා කිරීම නෙවෙයි මගේ ජීවිතේ විශේෂත්වය. දැන් මේ කාරණය ගැන හිතේ මොහොත් අමුත්තක් ඇති කරගන්න එපා. දැන් මේක වෙලා ඉවර වෙච්ච සිද්ධියක්. මේකයි සිහිකල අතීතයට ගිහිල්ලා මනසෙන් දුක් විඳින්න එපා. මේ කාන්තාව කියනවා ඒක නෙවෙයි මගේ විශේෂත්වය. මගේ විශේෂත්වය තමයි මට හිටිය එකම පුතා හිටියේ. ඒ පුතා නොකරපු වරදකට මේ ප්‍රදේශයේ රජතුමා මගේ ඇස් දෙක ඉදිරිපිට දීම කෑලි කෑලි වලට කපල ජීවිතක්ෂයට පත් කළා කියලා. අන්නේ සිද්ධිය මගේ ඇස් දෙක ඉදිරිපිට දිවෙනකොට මගේ හිතේ කිසිම වෙනසක් වුණේ නැහැ. සංවේගයක් හටගත්තේ නැහැ. රජතුමා ගැනවත් ද්වේෂයක් හටගත්තේ නැහැ. අකම්පිත සිතක් මං ඒ වෙලේ ඇති කරගන්න විදිය මානසිකත්වයක් මං ගොඩනගාගෙන හිටියේ. මෙන්න මේකයි මගේ ජීවිත විශේෂත්වය. දෙවිවරු වෙන කතා කරන එක මගේ ජීවිත විශේෂත්වයක් නෙවෙයි කියලා. බලන්න පින්නතුනි මේ කතාව. මේ කතාවෙන් ලොකු දෙයක් කියනවා. අපි අද ධර්මයේ මොකද බලාපොරොත්තු වෙන්නේ? අපි අද ස්වාමීන් වහන්සේලා ඇසුරු කළ මොනවද බලාපොරොත්තු වෙන්නේ? බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමෙන්, පන්සල ඇසුරු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ එක් උපන් දිනයකට සෙත් පතා ගන්න. නැත්නම් දරුවෙකුට ආශිර්වාද කරගන්න. නැත්නම් මළගිය කෙනෙකුට දාහනයක් දෙන්න. නැත්නම් මළගිය කෙනෙක් වෙනුවෙන් පාන්සුරක් කරගන්න. ඒව කරන්න එපා කියලා නෙමෙයි මේක, ඒව කරගන්න. නමුත් ඒව ඉතාම සරල මට්ටමේ දේවල් පිනුතුනේ මේ ධර්මයෙන් තියෙන දේවල්. ධර්මයෙන් අපට ඉහිලෙම ලැබෙන දේ මොකක්ද එහෙනම්? ධර්මයෙන් ඉහෙළම ලැබෙන දේ තමයි පින්නතුනේ මෙන්න මේ දුක් ටික අපේ ජීවිතේට එනකොට, අපේ ළඟම ඥාතින් වෙන් වෙනකොට, අපේ ශරීරයට ලොකු රෝගයක් හැදෙනකොට, අපේ ලස්සන රූපේ දිරාපත් වෙනකොට, අපේ මරණ දවස මරණ මොහොත වෙනකොට, මෙන්න මේ ටිකේදී මානසිකව නොවැටෙන විදිය සිතක් හදාගන්න එක තමයි ධර්මයෙන් ලැබෙන අපට ලොකෝම වාසිය ප්‍රයෝජනේ. අන්න ඒ දෙයට තමයි අපි පින්නතුනේ ධර්මය අසුර කරන්න ඕන. අන්න ඒ දේ ලබා ගන්න තමයි ඔබ ස්වාමීන් වහන්සේට උදව් කරන්නේ. ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලා ඉන්න විහාරස්ථානටත් උදව් කරන්නේ අපි ඒක. ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේලාගේ අම්මලට තාත්තලටත් පින්වත් අය සලකනවා. ඇයි සලකන්නේ? මේ ඔක්කොම ශක්තියන් ටික දීලා මේ ධර්මය අරගෙන අපේ ජීවිතය ඉහළට ගන්න. ඒ නිසා ඔබ මහන්සියෙන් හම්බ කරන දේ ස්වාමීන් වහන්සේල වෙනුවෙන් කැප කරනවා නම් ඒකෙන් ගන්න ප්‍රයෝජනය තමයි ඔබ ධර්මය ගන්න. ඔබ ධර්මය අරගෙන ඒ ධර්මය ඔබේ ජීවිතය තුළට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ යන ගමනේදී පින්නතුනේ හැකිතාක් ශ්‍රද්ධාව දිනු කරගන්න, හැකිතාක් සීලය දිනු කරගන්න, ඒ වගේම පරිත්‍යාග සීලය වෙන්න. දානය තුළින් තමයි ඔබට ධර්මය ලැබෙන්නේ. ඔබ පරිත්‍යාග සීලී නොවන කෙනෙක් නම් ඔබට ධර්මය ලැබෙන්නේ නැහැ. දැන් පරිත්‍යාග සීලීත්වය කියන්නේ එක හිතන්න එපා මේ ඔළුවේ හුඟා බරට උස්සගෙන ඇවිල්ලා පූජා කරන එක විතරයි කියලා. ඔබ මේ මොහොතේ කාලය කැප කරනවා නම් අද දවස ඒ කාලයත් වටිනව නේද? කාලයත් මිල කරනවා. එතකොට ඔබ අද මේ කාලය කැප කරලා තියෙන කාලය තමන්ගේ වෙන වෙන දේවල් කරගන්න තියෙන කාලය අද පරිත්‍යාග කරලා ඉන්නේ ඔබ. එතකොට මෙන්න මේ පරිත්‍යාගය ඔබට තියෙනවා නම් තමයි ඔබට ධර්මය ලැබෙන්නේ. එනිසා මෙන්න මේ කාරණා අතරින් පින්නතුනි, ඒ වත්‍රාකින අතරින් ඒ සියල්ලකම මැදින් අපි යන්නේ ප්‍රඥාව ලබා ගැනීම සඳහායි අපි යන්නේ. එනිසා ඒ ප්‍රඥාව කරා යන ගමනට උපකාර කරගන්නයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. එනිසා අන්නේ ප්‍රඥාවේ ඉහළම தත්ත්වය තමයි දුකෙන් නිදහස් වෙච්ච ඉහළම தත්ත්වය තමයි පින්නතුනි කර්මය අදහගෙන කර්මඵල අදහන නුවණ විතරක් නෙවෙයි, ඒ කර්මඵල අදහන නුවණත් ඉක්මොල ගිහිපෝ අනිත්‍යතාවය තේරුම් ගැනීම. අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? අපේ හිතේ යම් කිසි සිතුවිල්ලක් මේ මොහොතේ හටගන්නව නම්, ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් විඳලා, දිවෙන් රසයක් විඳලා, ශරීරයට පහසක් ලබලා, හිතට සිතුවිල්ලක් ඇවිල්ලා මේ ඉන්ද්‍රිය හයෙන් මොන ඉන්ද්‍රියකින් තමන් මේ මොහොතේ අවබෝධයක් ලැබුවත් ඒ අවබෝධයේ ස්වභාවය මොකද්ද? ඒක ඒ මොහොතේ හටගත්තු අත්දැකීම. මේකට අපි නිතරම යොදන උදාහරණය තමයි කණ්ණාඩි උපමාව. ඔබ කණ්ණාඩිය ළඟට යනකොට ඒ කණ්ණාඩිය ළඟට යන මොහොතෙහි ඒ රූපය කලින් කණ්ණාඩිය ළඟ තිබෙන්නේ නැහැ. ඔබ යනවත් එක්කම රූපේ නිර්මාණය වුණා, ඒ මොහොතේම ඔබ අයින් වෙනවත් එක්කම එතනම නැති වුණා. ඔබ ෆ්‍රිජ් එකේ දොර අරිනකොටම ලයිට් එක පත් වුණා, වහනකොටම ඒක ඔෆ් වෙනවා. පින්නතුනේ හොඳට මතක තියාගන්න, ඔබ කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩියේ මුකුත් කලින් තිබ්බේ නැහැ, එතන නැති වුණා. ඒක අයින් වෙනකොටම එතන නැති වුණා. හොඳට මේක යලි යලිත් මතක් කරගන්න. මේ යථාර්ථය තමයි අපේ ජීවිතයේහි ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇහිම, මේ ඉන්ද්‍රියන් හයෙන්ම වෙන දේවල ලක්ෂණයත් මේකමයි. මේ කුමන ඉන්ද්‍රියෙන් අරමුණක් ගත්තත් ගත්තා කියන්නේ මේ ඉන්ද්‍රිය ආශ්‍රයෙන් කාරණා පහක් එක මොහොතේ හටගත්තා. ඒ තමයි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන කියලා. මේක පේනොතින කලින් එකපාර අපට හිතා ගන්න බෑ මේක මෙහෙම දෙයක්ද වෙන්නේ කියලා. පේනොතින හොඳට සිහියෙන් ඉන්න. මෙන්න මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව ඕන. මෙන්න මේ බුදුහාඳුරෝ දේශනා කළේ මෙන්න මේ යථාර්ථය, මේකයි ඇත්ත. මේක මං මුලින් කොහොම හරි බුදුහාඳුරෝ කිව්ව නිසා විශ්වාස කරනවා කියන හැඟීම තියාගන්න. හැබැයි හැමදාම විශ්වාස ඕනේ නැහැ ඔබට. ඔබට මේක ජීවිතෙන් පේන දවසට ඊට පස්සේ අර ශ්‍රද්ධාව ඕනේ නැහැ. ඔබටම මේක පේනවා. අන්න ඒක පේන දවස එනකන් ශ්‍රද්ධාවෙන් ඉන්න. දැන් ඔබ කෙනෙක් කලින් නොගිය තැනකට ඇඩ්‍රස් එකකට යනවා නම්, ඊ ඇඩ්‍රස් එක ගැන විශ්වාසයෙන් යන්නේ ඔබනේ. ඔබ ඒක අවිශ්වාස කරොත් ඔබට ඒ ඩෙස්ටිනේෂන් එකට යන්න බෑ. එතකොට මුලින්ම ඇඩ්‍රස් එක කියපු කෙනා ගැන හරි ඒක වෙබ්සයිට් එක ගත්තොත් එතන ගැන හරි විශ්වාසයෙන් යන්නේ ඔබ. ඒක නැත්තම් ඔබට ගමන යන්න බෑ. හැබැයි ඒකෙන් කියන්නේ ඔබ ගමන ගියාට පස්සේ ඇඩ්‍රස් එක කටපාඩම් කර කර ඉන්න ඕනේ කියලා. එතන ගියාට පස්සේ ඒක ඔබේ එක්ස්පීරියන්ස් එකක් වෙනවා. අන්නේ වගේම තමයි පින්නතුනේ ශ්‍රද්ධාව කියන්නේ. බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය කියලා කියන්නේ ඇත්තටම ජීවිතේ සිද්ධ වෙන්නේ මේක. මෙන්න මේ ගැන උපරිම විශ්වාසයක් ඇති කරගන්න බුදුහාඳුර මේ කියපු වචනය ගැන. ඒ විතරක් නෙවෙයි කවදා හරි අපට අවබෝධ කරගන්න තියෙන දුක් ටික නිදහස් වෙන්න තියෙනවා නම් මහා බර කොළුවේ තියෙන බර බිමින් තියනවා නම් තියන්න තියෙන්නේ මෙන්න මේ බර ටිකේ කියලා ඔබට තේරෙනවා. ඔබ මේ ජීවිතේ විතරක් නෙවෙයි ඔබ හිතන්නේ ඔබ අවුරුදු 40ක 50ක මානසික සාර්ථකත්වයේ මේ අද විඳින්නේ කියලා. ඔබ අද ජීවිතය යම් කිසි මට්ටමක ගත කරනවා නම් ගත කරන්නේ කල්ප ගානක උත්සාහයක ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය ඔබ ගන්න ලබා ගත්තේ මොහොතේද? ඒ සියලුම දේවල් ටික ගත්තේ මෙන්න මේ ප්‍රඥාව ලබා ගන්න. එතකොට මෙන්න මේ ප්‍රඥාව ලබා ගැනීම ඔබේ ජීවිතයේ පළවෙනි අංකය බවට පත් කරගන්න. අන්න ඒ සඳහා කැප කරන්න පුළුවන් හැම දෙයක්ම කැප කරන්න. දැන් කරන ඉගෙනීම් කටයුතු හොඳට කරන්න, රැකේ රක්ෂා හොඳට කරන්න, දරුවන්ටත් හොඳට උගන්වන්න, හොඳම වාහනයකුත් ගන්න, දැන් තියෙන එකටත් වඩා හොඳ එකක් පුළුවන් නම් ගන්න. ගන්න මාන්නයට නෙවෙයි, ලෝභයට නෙවෙයි, ඒකෙත් යන ගමන් බනහන්න හොඳට ලස්සනට. පින්නතුනි ඒ හොඳම දේවල් කරමින් ඔබ ධර්මයේ ඉහළම තැනට යන්න බලන්න. මේ ප්‍රඥාව ලබා ගන්න නම් එක පැත්තකින් මේ ධර්මය අහන්නට ඕන, අනිත් පැත්තෙන් ඒ අහන ධර්ම සමත විදර්ශනා විදියට ප්‍රැක්ටිස් කරන්න ඕන. Buddhism has explained the highest knowledge that we can acquire. Wisdom or intelligence is the highest knowledge. What Buddha explained in his knowledge in wisdom, whatever we experience at the moment, it means that experience arises at the moment. We get experience through six senses. Like eye, ear, nose, these are the senses that we experience. When we experience something, that experience arises at the moment. Like when you listen in this sound not was here, this sound was not here before you listen in it. And after you heard that experience, then that experience didn't remain. That arises and ceases at the moment. In the same way, whatever we experience through our six senses, it is also like that. It arises and ceases at the moment. Like, you know, when we go to the mirror, our reflection we can see in the mirror. Before we went to the mirror, the reflection was not there. After we go away, the reflection doesn't remain there. Our old experience also like that. If we can understand this understanding by listening, that is the first step, and also later we are going to be permanent in this understanding by practicing concentration meditation and insight meditation. Our success depends on how far we can keep our attention in this understanding. Buddha explained, we should practice mindfulness. Keeping our mind in the present moment, improving our concentration, little by little, we should try to reflect on this impermanence. And if we are clever to keep our attention in this understanding, that is the way we are going away from the suffering. Pinnatune, මෙන්න මේ තුල අපේ කාලය ටිකෙන් ටික වැඩි කර ගැනීම තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. එක පැත්තකින් මේ දැනුම ලබාගෙන අනිත් පැත්තෙන් භාවනා කර කර මේ ඩියුරේෂන් එක වැඩි කර ගන්නට ඕන. මේ වැඩි කරගත්තු ප්‍රමාණයට පින්නතුනේ අපේ ජීවිතයේ සැබෑ අර්ථය අපි ගන්නයි බවට පත් වෙනවා. ඒ නිසා දිනෙන් දින පින්නතුනි ඔබ ලෝකේ ඉහළටම යන කෙනෙක් වෙන්න කැමති නම් ඔබ ඕනම සිසේ ධාරාවකින් ඉහළම උපාධියක් ගත්තත් ඔබ හැමදාම උගත වෙන්නේ නැහැ. ඔබ ડોක්ටරේට් එකක් කරත් මේ මාසේ ඔබ ડોක්ටරේට් එක කරනකොට ලබන මාසේ තව ඒ තීසීස් 10ක් විතර කරලයි ඒ ෆීල්ඩ් එකේ. ඔබට කවදාවත් මේ ලෝකේ දැනුමෙන් ඉදිරියට යන්න බෑ අනිත්‍යත් එක්ක සටන් කරන්න බෑ. නමුත් මේ ආධ්‍යාත්මික දිනෙන් ඔබට අනිත්‍යයි ඉක්මවල යන්න පුළුවන්. ඒ නිසා ලෝක සම්මත විදියට ඔබ පුළුවන් තරම් ඉගෙන ගන්න හොඳම යුනිවර්සිටිස් වලට යන්න. කමන්නේ. ඔබේ දරුවන්ටත් හොඳටම උගන්වන්න. හැබැයි ඒ දැනුම ගන්න ගමන් මේ ධර්මය තුලින් ලබා ගන්න පුළුවන් ඉහළම වාසිය ගන්න. දැනුම විතරක් නෙවෙයි. පුළුවන් තරම් තමන්ගේ හිත ඉහළටම දියුණු කරගන්න බලන්න. ඉතින් ඒ සඳහා තු දැසනාරිය පොඩි භාවනාවක් අපි ප්‍රැක්ටිස් කරනවා. මෛත්‍රී භාවනාව. Here we are going to practice very primary meditation technique in Buddhism, loving kindness meditation, metta. We start metta meditation as a concentration meditation. At the end of the session, we translate it to insight meditation. අපි මුලදී සමත භාවනාවක් විදිහට පටන් අරගෙන අවසාන කොටසදී අපි ඒක විදර්ශනා භාවනා බවට ටිකෙන් ටිකපත් කරනවා. අපි ඉංග්‍රීසියෙන් කියන්න කමක් නැහැ නේ, සරලව කියන්නම්. පාඩම් තේරෙනවනේ නේ. Okay. Now we are going to practice loving kindness meditation. It is one of the techniques that we can practice to overcome anger and also we can use loving kindness meditation to concentrate our mind and finally we use it to improve our insight meditation. Okay, please get ready for meditation. You can sit very relaxed and calm. Relax your body, please. Now I am sitting very pleasant, calm environment. And now I am aware of my body posture that I am sitting here from my legs to head. I keep my full attention around the nose or upper lip. I don't think my past or future. I keep my full attention in the present moment. Keeping my attention in the present moment. Now I am going to practice loving kindness meditation. First of all, I wish myself and then I wish all other people in the world. May I be well, happy and peaceful. May I be well, happy and peaceful. May I be well, happy and peaceful. May my all wishes meet with success. May I attain final bliss of liberation. May all other beings also be well, happy and peaceful. May all beings at this temple be well, happy and peaceful.

My mind is so pure and calm. I am so happy. My mind is filled with loving kindness. I wish all of them in the world. I see all over the world like my family, like my children. All people are in the world like my children, like my parents and siblings. May all beings be well, happy and peaceful. Every moment my body changed, my mind also changed. The experience that I received through my ears and body also changed. Everything is impermanent. Every moment, my mind arises and ceases at the moment. Everything is impermanent. Everything is impermanent. My past has ceased. My future hasn't not come yet. I have only the present moment. That present moment also arises and ceases at the moment. Everything is impermanent. When I think something, my thoughts arise and cease at the moment. They are not permanent. Everything is impermanent. My mind is impermanent. This is the reality of my life. My mind always arises and ceases. Day by day, moment by moment, I reflect on this reality which happens every moment in my life. I have no attachment or disattachment that I experienced, and I haven't any dreams in future. I completely keep my attention in the present moment in mindfulness at the moment. Day by day, I develop my attention in the present moment. I am fully aware of my body and mind. With that intention now, I am going to end this meditation, but furthermore, I am aware of my body and mind. I do everything mindfully and intelligently with good attention and awareness. Now I open my eyes. Sadhu, sadhu, sadhu. හොඳයි පින්නතුනි, උදෑසන වරුවේ අපි කරපු ධර්ම සාකච්ඡාව මෙතනින් නිමාවටපත් වෙනවා. පින්නතුන්ට ප්‍රශ්න අහන්න ඒවා තියෙනවා නම් ඒවත් මතක් කරගෙන තියාගන්න. අපි හවස් වරුවේ ධර්ම සාකච්ඡාවේදී ඒ ප්‍රශ්න වලටත් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්තුන් මේ අවස්ථාවේ බොහොමත්ම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම ශ්‍රවණය කළේ. ඉතින් මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් අපනමින් මියගිය ඥාතීහුද මේ පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. පින් කැමති දෙවියනොත් මේ පිනෙන් සතුටුව තමගේ දිවයිසුර වර්ධනය කරගනිත්වා කියන පැතුමෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඔබ හැම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය චේතනාවල බලයෙන් පින්තුන් හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පතිය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා අන්තෝ සම්දේපි පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන බිය නැති වෙත්වා සොවිම් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.